ඉතින් රජයට අපි කියන්නේ යම් කිසි ආකාරයකට ත්‍රස්තවාදීන් මෙල්ල කරගත්තා. මේ මෙල්ල කිරීම තවදුරටත් ගෙනියන්න ඕනේ. අපි කියන්නේ මේ මිනිස්සුන්ට නිකන් සිවිල් වැසියන්ට හෝ එහෙම නැත්නම් මේ අනිකුත් මේ ඉන්න අයට කරදර කරන එක නෙමෙයි. ඒ අයට තහංචි දාන එක නෙමෙයි. මේ නීතියට අනුව කටයුතු කරන එකයි කරෙන්නට ඕනේ. රජයේ රට ස්වෛරී රටක්, ස්වාධීන රටක්, නිදහස් රටක්. එහෙම එකේදී මේ නිදහස මේ ස්වෛරීත්වය නැති කරගන්න අවශ්‍ය නම් මේ විදිහට කටයුතු කරාට කමක් නැහැ. හැම රටකටම අපේ රටට ඇඟිලි ගහන්න ඉඩ දියාගලා ඒ විදිහට කටයුතු කරනවා නම් මම හිතනවා ඒක මේ රටේ අභාග්‍යයක්.